පුස්සල්ල ශ්‍රී කුණ්‍යෝදාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙනෙ කාලෝ අයං භදන්තා ධම්මස්සවෙනෙ කාලෝ අයං භදන්තා ධම්මස්සවෙනෙ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු භන්තේ භගවා සංකිත්තේන ධම්මං දේසේතු යමහං භගවතෝ ධම්මං සුත්වායකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතා විපහිතත්තෝ විහෙරෙය්‍යං තීති සකල ලෝකවාසී ජනතාවට ධර්මාමූර්තිය බෙදා දෙන්නා වූ මේ සදහම් නාලිකාව ඔස්සේ මෙම ධර්මානුශාසනාවට සවන් දීම සඳහා සැදී පැහැදී සූදානම්ව සිටින දහමේ සෝය විඳින කැමැති දහමින් සෝය විඳින කැමැති සදහවර පින්නතනි අපෝබම සම්නි පළවෙනි වතාවට නොවේ ත්‍රිපිටකයේ පුරා පවතිනා වූ සූත්‍ර දේශනා ගාථා පදනම් කරගනිමින් තිරෝගුරු බුදු පියාණන් වහන්සේ අපගේ සැනසීම සඳහා ඉලිකර දහම කුමක් දෙයි පැහැදිලි කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් ඔස්සේ විවිධ මංමාවත් ඔස්සේ අපි ඔබට කරුණු පැහැදිලි කරමින් සිටිනවා. අප ඔබට ප්‍රකාශ කරනවා මේ ධර්ම තේරුම් ගැනීමෙන් පසු අධ්‍යාත්මික විමුක්තිය සඳහා අපි නිින්ද හැරුණ විට හැම ඉරියව්වේදීම යමක් කරමින් සිටිනවා, කරන්ට උත්සාහ කරමින් සිටිනවා, නිම කරන්ට උත්සාහ කරමින් සිටිනවා. ඒ අපේ ශාරීරික මානසික සුව පිණිස හේතු වී පවතින බව වැටහෙනවා. ඔබත් ඒ දේ තේරුම් අරගන්න, තේරුම් අරගෙන අනුගමනය කරන්න, ජීවිතයේ යථාර්ථයට ලංවීමට කැමති නම් කියන මේ පණිවිඩය අප ඔබට නිරන්තරයෙන් ලබා දෙමින් සිටිනවා. පසුගිය දවස්වල ධර්මදේශනාවක් කරමින් අපි ශාසනය පිළිබඳ අකුරු තුනක් නැත්නම් වදන් තුනක් පැහැදිලි කරන ලැබුවා. පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා. අර සතර මඟ සතර ඵලයන්ගෙන් නිවීමට පැමිණීමට සැල්ලෙන් සම්පූර්ණ ධමයක් දෙසූ බව තමයි පරියාප්ති කියන එකේ තේරුම. ඒතර මේ සූත්‍ර දේශනාවල ලෞකික කරුණු තියෙන දේශනා හැරුණට අනිත් හැම එකක් තුළම මේ කියන මඟඵල නොවන ලඟා කර ගැනීමට අවශ්‍ය ධම තිබෙන්න වෙනවා. ඒ කොතනකින් හෝ ධම තේරුම් ගත්තයින් පසුව ඊට පසුව තමයි ඔහුට ඒ අදාළ ප්‍රතිපත්තිය දෙන්න පුළුවන්කමක් වෙන්නේ. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළීමත්, විදසුන් වැඩිමෙහෙවත් භාවනාත් කියන එක දෙකක් වශයෙන් හිතන්න එපා. එහෙමයි භාවනාව. ඒ භාවනාවකින් තොරව එහෙම නැත්නම් ආශෝෂයීම සඳහා මේ විදර්ශනාව යළි ලකුණු වශයෙන් වැඩිමකින් තොරව කවදාකවත් මාර්ගඵල අධිගමේ සිද්ධවීමක් සිදුවන්නේ නැහැ. බණාසා සෝවාන් වේ කියන එකේ තේරුමත් සෝතාපන්න සූත්‍රවල පැහැදිලි කරන ලබන්නේ පංචස්කන්ධයේ පංචපාදානස්කන්ධයේ තේරුම් අරගෙන පංචපාදානස්කන්ධයන්ගේ නිතසුකාත්ම භාවයේ තමන් අතින් සිදු වූ වරදක් බව තේරුම් අරගෙන ආපසු අනිත් දුක්ඛානාත්මයෙන් බැලීම තුළ මේ කියන මග යන්නට ඕනෑ බව තමයි ඒ වයින් කියවෙන්නේ. එබැවින් පරියාප්ති හදවතේ පිහිටි විට ඔහු ළඟ ප්‍රතිපත්ති ආරම්භ වෙනවා කියන එකේ තේරුම ඔහු විදසුන් වඩනවා නැත්නම් භවනා කරනවා කියන එකයි. එහෙනම් මේ මග සහ මග ගත්තහම ඵල තියෙනවා කියන එක පිළිබඳව ආපහු විවාදයක් තියෙන හේතුවක් නැහැ. මෙම කරුණම පැහැදිලි කිරීම පදනම් කොටගෙන තමයි අප අද තවත් සූත්‍ර දේශනාවක් ඔබ වෙනුවෙන් දේශනා කරන්න කල්පනා කරන්නේ. සමතනිකාය කන්දක වග්ගයට අයත් මෙම සූත්‍රය ඉතා කෙටි සූත්‍රයක්. තවත් දෙකින් කියනවා නම් ඉතා කෙටි වදන් කීපයකින්. වදන් 7කින් 8කින් පමණක සාරාංශකරණයකින් දුකින් අතමැදී මේ මඟ එලි කළ සාරධර්ම සූත්‍රයක් වශයෙන් තමයි මා කලක පටන් මේ සලකනු ලබන්නේ. එබැවින් මේ සාරධර්ම සූත්‍රයේ කරුණු අටහා ගැනීම සඳහා කෙටියෙන් ධර්ම දේශනා කිරීම කිනතන තැන දක්වා ඔබ කැමින තියෙන්න ඕන. ඔබ බොහෝ ධර්ම දේශනාවන් කොට මේ කරුණු අවබෝධ කරගෙන තියෙන්න වෙනවා. අපි බොහෝ ධර්ම දේශනාවන් කර තිබෙන නිසා 30ක් පමණ ප්‍රමාණයක් දේශනා කරලා තිබෙන නිසා ඊටත් වැඩි ප්‍රමාණයක් 35ක් පමණ ඔබට මේවා සවන් දෙන්න ලැබුණා නම් මේ කරුණු විතරම් ගැඹුරු කරුණෙන්ට හේතුවක් නැහැ. නවකීන් වශයෙන් අලුතින් අපට සවන් දෙමින් සිටිනවා නම් මේ ගැඹුරු පිළිබඳව එක්වරම කලබල වෙන්න කරදර වෙන්න එපා. ඔබට ඒවා මූලික දේශනා යලි සවන් දෙන්නට ක්‍රමයක් ඔබටම යොදා ගන්න පුළුවන් වේවි. මේ පදනම මතයි අප මේ ධර්ම දේශනාවන් කරුණ ලබන්නේ. අන් අයටත් මේ කරුණු තේරුම් ගැනීම සඳහා ඉලකඩ සලසන පිණිස මෙහිදී තේරුම් ගන්නට ඕන මේ සූත්‍ර දේශනාවට කියන නම හරි වටින නමක්. අනිච්ච සූත්‍රය. මේ වදන තරම් මිහිරි වදනක්, මේ වදන තරම් මිනිසුන්ගේ සිත සනසන වදනක් තියෙනවා කියලා මම තවත් දකින්නේ නැහැ. එසේ වුවද මේ වදන සවන් දෙන බොහෝ දෙනෙක් දුක ගැන කල්පනා කරන, මේක අපට අහන්න ලැබෙන්නේ නැපයි කියලා කතා කරන අසුභවාදී අරුතක් ඇති වදනක් බවට පත් කර ගැනීමම තමයි මේ සමාජය අප විසින් කරගෙන තියෙන මහත් වූ අභාග්‍යය. අපට එරෙහිව අප විසින් සිදු කරන තියෙන මහත් වූ අභාග්‍යයක් බව තේරුම් ගන්න. එබැවින් මේ කතාවේ සඳහන් වෙන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත උද කලාව පැමිණ කළ ප්‍රකාශයක්. උන්වහන්සේගේ ප්‍රකාශයට බුදුරජාණන් වහන්සේ කළ ඉල්ලීම උන්වහන්සේගේ ඉල්ලීම පමණක් නෙවෙයි. සදහම් මේ සැනසුම වෙන සමස්ත ලෝකවාසී ජනතාවටම කළා වූ දෙල්ලීමක් සහ කළා වූ පැහැදිලි කිරීමක් වශයෙන් තමයි මා දකින්නේ. එබැවින් මේ දේශනය උන්වහන්සේට කළ දේශනයක් නෙවෙයි, ඔබට කරන දේශනයක් බව තේරුම් ගන්න. අපි මේ කතාව ඉදිරියට යමු. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ එකක් පසක සිටින් මේ ඉල්ලීම කළා. සාධුවන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සාංක්ෂේප වශයෙන් සාරාංශ වශයෙන් ධර්ම දේශනා කරනවා නම් හොඳයි. යංහං භගවතෝ ධම්මං සුත්වා. මම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අසා ඇසුවයින් පසුව අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ගයක් පිළිබඳ වචන කීපයක් එතන තිබෙනවා. මා මේ පැහැදිලි කරනු ලබන්නේ අගට. මොකද ධර්ම තේරුම් ගත්තෙන් පස්සේ තමයි මේ කාරණාවලට යොමු වෙන්න පුළුවන්. ඒකෝ ූපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරේ යන්ති. බුදුන් වහන්සේගේ බණ අසා උන්වහන්සේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය එක සඳහන් කරලා තිබෙනවා. මම මේ සමාජයටත් යම් වදනක් මෙතන කියන්න කැමතියි. යංහං භගවතෝ ධම්මං සුත්තා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා තමයි මේ උන්වහන්සේලා දුකින් අතුමැදීම සඳහා මාර්ගයකට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ පළමුව බුදුන් වහන්සේ පැහැදිලි කරන ධමයක් වැටහෙනට ඕන. අදටත් මේ වළංගුයි මතක තබා ගන්න. කල්‍යාණ මිත්‍ර සේවණින් යුක්තව කළ යුත්තු කුමක්දයි කියන එක පිළිබඳව සවන් දිය යුතු කෙනෙකුට සවන් දී තම වටහා ගන්නට වෙනවා. ඉන්පසු මේ කරන්න තියෙන කටයුත්තට ඔබටත් වළංගුයි. එහි මම මතක් කරන කරුණ තමයි එහෙමනම් භගවතෝ ධම්මං සුත්වා කියන එක. භාග්‍යතුන් වහන්සේ එලිකලා වූ බණ අසා තමයි මේ අය මේ දුක නැති කරගැනීමේ මාර්ගයට ගියේ. මායසේ ප්‍රකාශ කරන්න හේතුවක් තියෙනවා. මේ සමාජයේ ඇතැම්ම ඉන්න බණ ඕනෙම නැහැ. භාවනාම කරන්න හදන අය. භාවනා කරන්න පුළුවන් බණ නැතුව. ඒක විදර්ශනාව වෙන්නේ නැහැ. ඒක දුකින් නැති වෙන්නේ නැහැ. ඒක සමතයක් විතරයි. දුකින් පලා යාමක් විතරයි. ධර්මයේ තේරෙන්නේ නැති අයට ඒබඳු සුළු භාවනාවක් කළුණාට අපි විරුද්ධවන්නේත් නැහැ. හැබැයි ඒක සම්මා සමාධියක් නෙවෙයි. ඒක ක්ලේශ ධර්මයන් විනාශ වීමක් නෙවෙයි. තාවකාලික සංසීමක් පමණයි. ඒ වගේම බණ අහනවා කියන එකේ තේරුම ජාතක කතා, චරිත කතා, කවි බණ, විරුදු බණ අහලා සතුට වෙනවා කියන එක නෙවෙයි. බුදුන් වහන්සේ වදාරන්නේ මහණනි මම අතීතයේ දැනුත් ඉදිරියට දුකත් හේතුවක් නැති උතනත් මාර්ගය දේශනා කරමි. එහෙනම් ඒ ආරි සත්‍ය මේ දේශනා තුළ තියෙන්න වෙනවා. අය වෙනම දුක වෙනම හේතුව නැති වූ තැන මාර්ගයේ වෙනම පාඩම් කරනවා නෙවෙයි. මේ සූත්‍ර දේශනාවල පවතින්නේ මේයයි. උළු ගන්නවා තිබෙන්නේ මේයයි. එබැවින් ඒ වටහා ගත්තම දුක දැක්ක පුද්ගලයාට ඒ දුක් වලට හේතු දැක්ක පුද්ගලයාට ඒවට තමන් ළඟයි තියෙන කියලා තේරුම් අරගෙන ඒ හේතු නැත්තම් දුක් නැති වූ තැනක් තියෙනවා කියලා දැකලා හේතු නැති කිරීමේ මාර්ගයේ හැසිරෙන්න හිතෙනවා. ඒට අපි කියනවා චතුස්සත්ත්ව සම්මාදිට්ඨියට පැමිණෙනවායි කියලා. දසවස්තුක සම්මාදිට්ඨියේ සිට මේ චතුස්සත්ත්ව සම්මාදිට්ඨියේ ප්‍රතිඵල ලබාගත නොහැකි බවත් මෑ තේරුම් ගන්න වෙනවා. දසවස්තුක සම්මාදිට්ඨිය පාදක කොටගෙන ආර්ය සම්මාදිට්ඨියට හෙවත් චතුස්සත්ත්ව සම්මාදිට්ඨියට පැමිණියාම තමයි ඒ ආයත තමයි මේ විදසුන් වැඩිම තුන මේ කියන ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න පුළුවන්. ඒ කරුණ ටික තේරුම් ගැනීම සඳහා තමයි ධර්මශ්‍රවණයක් අවශ්‍ය වන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ වික්ෂු අමතා ඉතා කෙටි වාක්‍යයක් ප්‍රකාශ කරන ලබනවා. මේ කෙටි වාක්‍ය තුළ තියෙන පුරා අවුරුදු 45ක කාලයක් තිස්සේ උන්වහන්සේ හෙළිකලා වූ ධර්මමයි. එහි අරුත යංකෝ වික්ඛවේ අනිච්ඡං යංකෝ වික්ඛවේ අනිච්ඡං තත්‍රතේ ඡන්தோ පහතබ්බෝති. එචයි වචනේ. ඒ තේරුම වික්ෂුව නැත්තම් මහන යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත එල්ම අතහැර දමන්න පහතබ්බෝති. මේ වදන් පෙළ තුල නිදර්ශනා වැඩිවීමට අවශ්‍ය දහම් කරුණු ටික තිබෙන බව මා කියන්න කැමතියි. දැන් යංකෝ අනිච්ඡං යමක් අනිත්‍ය නම් ඒ යමක් කියන වචනෙන් වචනයට අන්තර්ගත කලේ මොනවාද කියන එකනේ අපි හොයාගන්න ඕනේ. මේ වදන තේරුම් ගන්නා වූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරලා තියෙන ප්‍රකාශය තමයි තමන්ට තේරුණ බව. වැඳගෙන කරලා තියෙන ප්‍රකාශය තමයි මට මේක තේරුණයි කියන එක. එහෙම තේරුණයි කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුවට යන්න දෙන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රකාශය තමයි අඤ්ඤාතං සුගත අඤ්ඤාතං භගවා කියන එක. ස්වාමීනි මම දැනගත්තා. මට දැනගන්න හම්බුණායි කියලා. මෙතන හොඳ දෙයක් තියෙනවා. එහෙනම් ගිහින් භාවනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. උන්වහන්සේ ආපහු බණ අහන්න සූදානම් වෙනවා ශිෂ්‍යවරයාගෙන්. යතා කතං පනතං වික්ඛු මා සංකිට්ඨේ සංකිට්ඨේන බාසිතස්ස ඉතාරින අත්තං අජානාසි. භික්ෂුව යම් විදිහකටද මං විසින් මේ සාරාංශ කරලා දේශනා කරපු දේ ඔබ විස්තර වශයෙන් තේරුම් ගත්තේ. අන්න බණ කියනවා කියන්නේ මේකට. තේරුම් ගත්ත දේ සාරාංශ වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ පුද්ගලයාගේ දැනුම වශයෙන් හෝ පැහැදිලි කරන එක. එබැවින් භික්ෂුන් වහන්සේට අඤ්ඤාතං සුගත අඤ්ඤාතං භගවා කියලා ගැළවිලා යන්න හමු වුණේ නැහැ. අනතුරු උන්වහන්සේ තමන් තේරුම් ගත්ත දේ පැහැදිලි කරන ලබනවා. මොනවද මේ පැහැදිලි කරන්නේ? යමක් අනිත්‍ය නම් ඒකට තියෙන ඇල්ම අතහැර දමන්න කියන පදය. දැන් මේ යම කියන වචنين පෙන්වන්නේ මොකක්ද? සේසතකට යම කියන්න පුළුවන්. පුන්කල්සකට යම කියන්න පුළුවන්. ඔරලෝසුකට යම කියන්න පුළුවන්. වටහපතට යම කියන්න පුළුවන්. සරුණාමයක් වශයෙන් ගත් කල යම් ඔය තියෙන හැම දෙයකම කියන්න පුළුවන්. නමුත් මේ භික්ෂුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කරුණ වලින් බාහිර ලෝකයේ තියෙන කිසිවක් මේ යම වශයෙන් සලකාගෙන නැහැ. අනේ අපි අවධානයට ලක් වෙන්න ඕනේ. ඇයි අවධානයට ලක් වෙන්න අවශ්‍ය? යමක් අනිත්‍ය නම් කියන අර්ථයේ මේ සමාජයේ තේරුම් අරන් තිබෙන්නේම දැසින් වටපිට බලමින් දැසට හසු වෙන සීල දෙයක්ම කවදා හරි දවසක කැඩී බිඳ යන බැවින් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යය බවයි. මෙන්න මේ වැරදි අරුත් වටහා ගැනීම නිසා එතනින් නතර වෙන කිසියෙකුට ඉන් ඉදිරියට මේ බුදුදහමේ සඳහන් සුන්දර අනිත්‍ය කරා ළඟා වෙන්න බැරි වෙලා තිබෙනවා, අසුන්දර අනිත්‍යක හිර වෙලා තිබෙනවා. එබැවින් මේ අනිත්‍ය යම කුමක්දයි අප මේ සූත්‍ර දේශනාව තුළින් පැහැදිලි කරනවා. හොඳට හොඳට තේරුම් ගන්න. බුදුන් වහන්සේ යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අතහැරීම කරන්න කියලා කියනවා. යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අතහැරීමමයි විදර්ශනාවෙහිවත් භාවනාව. එහෙනම් ඒ අනිත්‍ය වෙන යම සහ ඒකට කැමැත්ත ඇති කරගත් ආකාරය තේරුම් ගත්තාම ඒක කරන්න පුළුවන් වෙනවා. කුමක්ද මුන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම? උන්වහන්සේගේ පැහැදිලි කිරීම තමයි රූපං කෝ බන්තේ අනිච්ඡං తత్రతే ඡන්தோපහතබ්බෝති. වේදනා කෝ බන්තේ අනිච්ඡං తత్రతే ඡන්தோපහතබ්බෝති. සංඥා කෝ බන්තේ අනිච්ඡං తత్రతే ඡන්தோපහතබ්බෝති. සංඛාරා කෝ බන්තේ අනිච්ඡං తత్రతే ඡන්தோපහතබ්බාති. විඥානං කෝ බන්තේ අනිච්ඡං తత్రతే ඡන්தோපහතබ්බෝති. දැන් මොකද්ද මේ යම? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒක අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්තට කියනවා අනිත්‍ය කියලා. ඒක අතහරිනියට කියනවා අනිත්‍ය වශයෙන් බලනවා කියලා. දැන් බලන්න මා මින්තර පැහැදිලි කරපු සූත්‍රයකදී සත්‍යක සූත්‍රයේ තියෙන සාරාංශයක් අරන් පෙන්වා දේශනාවක් කළා. ශ්‍රාවකයන් හික්මීම සඳහා බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයාගේ අනිත්‍ය අනාත්මය සබ්බේ සංඛාරා අනිච්ඡාති වශයෙන් බලන්න කියන මූල ධර්මයේ භාවිතා කරන බව. දැන් මෙතෙන්ට ගැලපෙන්නේ නැද්ද ඒක? දැන් ඔබට අවශ්‍ය වන්නේ පංචස්කන්ධයේ කුමක්ද පංචස්කන්ධයේ කාලඟද තියෙන්නේ? ඒකේ දැක්ම කුමක්ද? අවුල්සහගත දැක්ම? ඒක නිරුද්ධ කරගන්නේ කෙසේද කියන මේ කාරණා ටික තේරුම් ගන්න එකයි. අන මා අනන්ත වාරයක් පැහැදිලි කරමින් පැහැදිලි කරලා තිබෙන කරුණක් තමයි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තරව ලෝකෝඩා ભેදයකින් තරව අපි ළඟ එකම මූල ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. අපිට ඇති නම වෙනයි, අපට ඇති උසමහත වෙනයි, අපේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් වෙනයි. ඒවා සම්මුතිය පොද්දලින් වශයෙන් ගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ යමක් අනිත්‍ය නම් කියන ධර්මතාවය භික්ෂුන්ට වෙනයි, භික්ෂුණීන්ට වෙනයි, උපාසක පිරිසට වෙනයි, උපාසිකා පිරිසට වෙනයි කියලා එකක් නැහැ. එබැවින් ඒ යම බුදු සමයේ සැනසීම හොයන ඕනෑම කෙනෙක් ළඟ සිදු වෙන දෙයක්. ස්ත්‍රී හෝ පුරුෂ දිහි හෝ පැවිදි. ඒ කිසියම් ආකාරයක ව්‍යාජත්වයකට යටත්ව පවතිනවා. ව්‍යාජත්වයකට හසුව පවතිනවා. මුලා මඟකට ගොදුරු වී පවතිනවා. අන්නේ මුලා මඟකට ගොදුරු වී පැවතීම ඔබ විසින් තේරුම් ගන්න ඕන. එබැවින් මුලා මඟට ගොදුරු වීම නිසා මේ දුක් රස හට ගන්නා බව තේරුම් ගත්තම මුලා මඟෙන් ගැලවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය තමයි ධර්මයේ සරණ නැත්තම් මේ කතාවෙන් පෙන්වන තත්ත්වේ ඡන්දෝ පහතබ්බෝති. ඒකට තියෙන කැමැත්ත අතිහරණ අතහරින හැටි. මේක මෙහෙම සරලව තේරුම් අරගෙන මේ ඉඩ කඩන් අපේ නෙමෙයි ශරීරය කියලා මගේ කියලා දෙයක් නැහැ කියලා ඕවලමට ආසාවක් නැහැ කියලා කිව්වට මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒක වදන් නැල් පමණයි. බොහෝ දෙනෙක් එහෙම තමයි අදත් භාවිත කරන ලබන්නේ. මේ බුදුන් වහන්සේගේ දහමේ මේ ගැඹුරු කොටස ප්‍රඥාගෝචර දෙයක්. අයං ධම්මෝ පඤ්ඤාවන්තස්ස. මේ දහම ප්‍රඥාවෙන් වටහා ගන්න පුළුවන් ආයත අනුගමනය කරන්න ඕන. ආසවක්කේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ජාතං ජානතෝ හම් වික්කේ පස්සතෝ ආසානං කයං වදාමිනෝ අජානතෝ අපස්සතෝ කියලා. මේ ක්‍රියාකලාපය දන්න කෙනාට, නුවණින් දන්න කෙනාට, දක්න කෙනාටයි මා වදාරන්නේ නැත්තම් කියන්නේ නැහැ කියලා. අන්නේ නුවණින් දක්න කෙනා නොවන දකින්ද බැරි කෙනා ඊට වඩා සරල භාවනාවක් කරගත්තට, මල පහනක් පූජා කරගත්තට අපේක විරුද්ධත්වයක් නැහැ. නමුත් දකින්න පුළුවන් කෙනාට උන්වහන්සේ වදාරනවා. ජානතෝ හම් වික්කේ පස්සතෝ. අන්න ධර්මස්සවණය කිරීම තුළින් ඔබ ජානතෝ කෙනෙක් වෙන්න වෙනවා, පස්සතෝ කෙනෙක් වෙන්න වෙනවා. නොනින් දක්න සහ දක්නා කෙනෙකුට, දන්නා සහ දක්නා කෙනෙක් බවට. එහෙදී අප තේරුම් ගන්න වෙනවා. මෙන්න මේ කරුණ. අපට මෞකසෙන් බිහිවි ජීවිත අවසන් වෙන එක ජීවිතයක මරණයක් තියෙනවා. සම්මුති සත්‍යය. ඒ උපත අපි දන්නේ නැහැ. ඒ මරණය අපි දන්නේ නැහැ. උපත දන්නේ ළඟ ඉන්න අය, මරණය දන්නේ ළඟ ඉන්න අය. මේ උපතත් මරණත් අතර කාල පරාසය තුල අපි සිතින් සිය දහස්වරක් කෝටි සංඛ්‍යාත වතාවක් උපදිනවා, මැරෙනවා. අන්නේ උපදින මැරෙන එක් අවස්ථාවක් අපිට නවත්තලා බලන්න බැරි වුණාට සිතුවිලි මට්ටමින් තීරණය කරගන්න පුළුවන් මේ ඒකකයේ තමයි ජීවිතේ පවත්වන්නේ කියන එක. ඒකකයේ කියන එකේ තේරුම එකක් වශයෙන් මම පෙන්නලා තිබෙනවානේ. අන්නේ එක තේරුම් ගන්න ඕන ඒ එක පදනම් කොටකට තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රිලක්ෂණයක සත්‍යපටිසම්පාදේ ආරි සත්‍ය ඔය සියල්ල දේශනා කරලා තියෙන්නේ. ඒ ඒකකයේ නිරෝධ කර ගන්න බැරි වුණොත් අපි වැරදි ඒකකයක් ඔස්සේ ඊතර හැම පාරක්ම වරද්ද ගන්නවා. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ පිටියේ ධාවන තරගයක් තියෙනවායි කියලා. එතකොට හරියට ආරම්භක තත්පරයට ඉල පියවර තියන්න වෙනවා. ඒක අඩියක් පහ වුණොත් දිගට මේක බලපානවානේ. අන්න ඒ වගේ පංචස්කන්ධයාගේ ඉදීම මෙරීමේ සංසිද්ධිය වරදවා ගත්තොත් එතනින් එහාට බලන හැම එකක්ම වරදිනවා. එබැවින් ඔබ එක්වතාවක් නෝ ධර්මදේශනා 10ක් හෝ 100ක් අසා ඒක පොතේ තියෙන වචනේ පාඩම් කර ගැනීමට වෙනුවට තමන් ළඟ දැන් මේ සිදුවෙන්නේ මේක නේද? මේක සිදුවෙන වැරද්ද මේක නේද? නිවැරදි කරගන්න ඕන මේ ක්‍රමයට නේද කියන මේ කරුණට අහගන්න වෙනවා. එහෙදි අපි දකිනවා අපි මේ ජීවිතේ පුද්ගල ස්වභාවය ඉක්මවා යාමේදී කරන දේ හැම විටම කරන්නේ පස්දොරට අයත් අරමුණක් ගන්න එක. නැසේනම් මනෝද්වාරික අරමුණක් ගන්න එක. සදරින් අරමුණක් සමග කටයුතු කිරීම තමයි ජීවිතය කියන්නේ. එයා අපට පාලනය කළ නොහැකි එකවතාවක් තියෙනවායි නින්දේදී. මනෝද්වාරික ස්වභාවයේ නින්දේදී පාලනයක් නැති වෙනවා. පස්දොරින් අරමුණ ගන්නා මනෝද්වාරික ස්වභාවයේ අවදීයේදී පාලනය කරන්නත් පුළුවන් කමක් තියෙනවා. මොනවද මනෝද්වාරික ස්වභාවයෙන් නිසා පංචද්වාරික ස්වභාවයන්ගෙන් අපි කරන්නේ? අරමුණු ගන්න එක. රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ විඳින, රස විඳින, පොට්ටබ්බය විඳින, නැත්නම් ලෝභ දේශ මොහ ආදී මනෝමෝරික ධර්මයන් විඳින එක. මේ රූප බලන එක, ශබ්ද අහන එක කියන මේ වචනවලට ඊට වඩා ශාස්ත්‍රීය වදනක් අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රූප බලන්න ගියාම, ශබ්ද අහන්න ගියාම සිදුවෙන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. නර්යා විසින් අටවන ලද කොහොල්ලේ බබා උගුලට 하වාහස වූ ආසේ, මාර්යා විසින් අපරයටීම සහ මේ ලෝකේ අටවා තිබෙන උගුලට අප මේ පස්දොර පිනවන්න ගිහින් අහුවෙනවා. පස්දොරෙන් අපි පිනවනවා කියන්නේ සිත. ඒ කියන්නේ ඇසෙන් රූපය බලා පිනවනවා. කනෙන් ශබ්දය අසා පිනවනවා. නාසයෙන් ගන්ධය අසා පිනවනවා. දිවෙන් රස බලා පිනවනවා. කයෙන් පහස ලබා පිනවනවා. ඒ විදිහට රූප හයක් තියෙනවා දරවල් හයට. මනෝද්වාරික රූපේ මනෝ රූප කියලා කියනවා. විතරක් නෙමෙයි පිනවීම තුළ මේ බැඳීමට කියනවා රූප තණ්හා. ශබ්දේදි ශබ්ද තණ්හා, ගන්ධේදි ගන්ධ තණ්හා, රසේදි රස තණ්හා, පොට්ටබ්බේදි පොට්ටබ්බ තණ්හා, ධම්මේදි ධම්ම තණ්හා. තණ්හාව කියන තනි වචනය මෙසේ බලන විට සයවැදෑරුම් තණ්හාවක් බවට පත් වෙනවා. අන්න දැන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා තණ්හාව දුකට මුලයි. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං. මෙතෙන්ට ගලපන්න ඕනේ. තණ්හා විපමුත්තස්ස. මේ රූපයේදී, මේ ශබ්දයේදී, ගන්ධයේදී තණ්හාවෙන් මිදෙන්න පුළුවන් නම්. නති සෝකෝ. සෝකයක් නැත, බයක් නම් කොහෙන්ද? එබැවින් රූප තණ්හාව කුමක්ද? තණ්හාව නැති කිරීමෙන් ලබන සරත නිර්වාණය කියලා කටපාඩමක් තියෙනවා. කටපාඩමක් හදාගෙන තියෙන දේවල් ඔක්කොම කාට හරි දුන්නහම තණ්හාව නැති වෙනවා කියලා හිතන්නත් ඇති. නෑ, ඊට වඩා සියුම් ගැඹුරු දහමක් මේක. එබැවින් ධර්මස්වණයකට තේරුම් ගන්න ඕනේ. මේ සායිද තණ්හාවක් තියෙනවා කියන එක සහ තණ්හාව හටගන්න හැටි සහ එහි නැති වෙන හැටි පිළිබඳව ඔබට අසන්න ලැබෙන ප්‍රසිද්ධ වාක්‍යයක් තියෙනවා. චක්කු ලෝකේ පේරූපං සාතරූපං එත්තේ සා තණ්හාය උපජ්ජමානෝ උපජ්ජති එත්ත නිවසමානෝ නිවසති. අන්න සමුද සත්‍ය පැත්ත විග්‍රහ කරන හැටි. ලෝක ජීවත් වෙන්න ගියාම ඇස තමා මේ ලෝකෙ මිහිරි ප්‍රේස රූපයෙන් පවතින්නේ. ඇහි තමයි එත්තේ සා තණ්හාය. ඇහි තමා තණ්හාව උපදිනවා නම් උපදින්නේ. සහ නිවසමානෝ නිවසති වාසය කරනවා නම් වාසය කරන්නේ. අන්න ධර්මයේ තේරුම් ගන්න බැරි අය සමාජයේ තණ්හාව උපදිනවා නම් උපදිනවා, වාසය කරනවා නම් වාසය කරනවා. මාර්ග සත්‍යෙදි තමයි පහියමානෝ පහියති, නැති වෙනව නම් නැති වෙන්නේ. දැන් ඔබට තේරෙනවද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ ඒ ඒ හදාගත්ත තණ්හාවල් උපදවාගත්තා. දැන් ඒවා පවතිනවා. දැන් අනතුරු ඒවා ප්‍රහීණ කරන්න අවශ්‍ය අවබෝධයක් ඕන කියලා. දැන් ඇහේ, කනේ, නාසයේ, දිවේ, කයේ රූප කියන වචන පාවිච්චි කරනවා වෙනුවට අපි වෙනුවට ගන්නවා ඒ රූපයේ මුල් කොටගෙන හට ගන්නා වූ ඉතුරු සංකීර්ණ ක්‍රියාදාමය. ඒත් අපි කියනවා රූපයක් මුල් කොටගෙන හට ගන්නා වූ වේදනාව, ශබ්දයක් මුල් කොටගෙන හට ගන්නා වූ වේදනාව, ගන්ධයක් මුල් කොට හට ගන්නා වූ වේදනාව, යංකින්ච රූපම් පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං ආයන් රූපස්ස ආසාදු. යම්කිසි රූපයක් ගැටීමෙන්, රූපයක් කියනකින් කියන්නේ ඇසට හම් වෙන රූපයක් කියන එක, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටම්බ රූපයක්, ඕනම රූපයක් ප්‍රසාදයන්ට ගැටීම තුළ සිතේ හටගන්න එකක් තමයි සුඛං සෝමනස්සං සපසත්. ඒක තමයි රූපේ ආස්වාදය. රූපේ ආස්වාදය කියන්නේ ශරීරයේ ආස්වාදය දෙවිත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ, ධම්ම කියන සයාකාර අරමුණු ආස්වාදය දැයි තේරුම්ගෙන පිළිගැනීම ඔබ සතුයි. ආස්වාදේ ආදීන දැක නිස්සරණය දැක්කන් පස්සේ සම්මා සම්බෝධියටපත් වුණා කියලා පැහැදිලි කරනවා. එහෙමනම් මේ ආස්වාදය දකිනවා කියන එකේ තේරුම ආයතන හයෙම තියෙනා වූ තණ්හාවට වැදෙන ආකාරයේ තේරුම් අරගෙන ඒ නිසා ඇති වෙන අනිතු විපාක තේරුම් අරගෙන මිදෙන්න කටයුතු කළා කියන එක. ඇයි අපිට මෙතරම් මේ පැහැදිලි කරන්න සිදු වෙලා තිබෙන්නේ? අතින්නත එන විට සදහම් පිළිබඳව විග්‍රහයේදී සද්ධර්මාන්තර්දාන සූත්‍රයේ නැත්නම් ආනි සූත්‍රයේ ඉලි කරලා තියෙන රහසක් තමයි සදහම් යතවි සදහම් වගේ දෙයක් ඉස්මතු වෙනවායි කියන එක. දුරදිග හිතාමතා කල්පනා නොකිරීම තුළ මේ පාලි සිංහලට පරිවර්තනය කිරීමේදී රූප කියන වචනය ශරීරයට යොදා ගැනීම, පංචස්කන්ධය කියන වචනය ශරීරයට යොදා ගැනීම අතීතයේ සිදු වූ ප්‍රමාද දෝෂයක් නොවේදයි කල්පනා කරලා බලන්න. කාටවත් දොස් බස් කියන්න චෝදනා එල්ල කරන්න නෙවෙයි, නිවැරදි මඟ හැහිලි කර ගැනීම සඳහා පමණයි. අට ව්‍යාපෝ තේජෝ වායු හතරට රූප කියනවා. අට විස රූපයේදී පංචස්කන්ධේ රූප කියන්නේ ඒ කියලා ගලපන්න එපා. පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා ගලපන්නත් එපා. ඇයි? එවිට පංචස්කන්ධ තියෙන මිනිසුන්ට පවණයි. දෙවියන්ට, බ්‍රහ්මයන්ට කාටවත් නැතුව යනවා. මන්දයත් අපාගත තිරසන් සතුන් හැරෙන විට අපාගත උපපාති වදසන් සහ දෙවියන් ආදී සියලු අය උපපාතික සත්ත්වයි. ඒතකොට රූප කියන්නේ ශරීරය නම් ඒ ඇයට හතරක් තියෙනවා කියනද කියන්න ඕනේ. ඒතකොට රූපස්කන්ධය නැතිව නැහැ. පවේදී පව රූපේ වෙනවා. පිනේදී පින රූපේ වෙනවා. ධානයේදී ධානයේ රූප වෙනවා. තරහේදී තරහ රූප වෙනවා. ඒ කියන්නේ පංචද්වාරික අරමුණක්කින් හෝ මනෝද්වාරික අරමුණක් මගින් මේක සිදු වෙනවා. එතකොට මේ රූපය මුල් කොටගෙන හට ගන්නා වූ සංසිද්ධිය ක්‍රියාදාමයේ නේද වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. තේරුම් ගන්න. වේදනා කියන්නේ ඒ රූප ආරම්මණය, ඒ ශබ්ද ආරම්මණය සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් වින්දනයට පාත්‍රය කරන එක. ඒ වින්දනය කෙබඳු අඳුනා ගන්න එකට සංඥාව කියලා කියනවා. ඒ වින්දනයත් එක්ක ඇලීම ඇති කර ගන්නකොට ඇති වෙන බැඳීමට සංකාර උපාදානය කියනවා, නැත්නම් සංකාර කියනවා හඳුනා ගැනීමට. මේ රූපය මුල් කොට හටගත්තා වූ වේදනා සංඥා සංකාර සියල්ල ඒ සිදු ආකාරයෙන් දැන ගැනීමට කියනවා විඥාන කියලා. එවිට ලෝකේ ජීවත් වීම සඳහා අප භාවිතා කරන්නා වූ අභිධර්මය වන්නේ පස්දර පිනවීම ඉඳහා ජීවත් වීමේදී පංචස්කන්ධ පරිහරණයක්. ඒ පංචස්කන්ධ පරිහරණය තේරුම් ගැනීමේදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවය අතහැරිය යනවා. එකයි මේක සියුම් ධමයක් කියලා කියන. දැන් භික්ෂුන් වහන්සේට පැහැදිලි කළේ යංකෝ භික්ඛවේ අනිච්ඡං තත්ත්වේ චන්දෝපහතබ්බෝති. ඒකට තියෙන කැමැත්ත අතහරින්න. මොකද්ද කැමැත්ත කියන්නේ? අන්න පුතත් ජන ස්වභාවයට මේ පංචස්කන්ධ පරිහරණය විග්‍රහ කරන්න වෙනවා. එවිට විග්‍රහ වෙන්නේ කොහොමද? මේ පංචස්කන්ධ විග්‍රහය කන්දක වාග්ගය තුල පැහැදිලි කර වදාරන්නේ රූපේ මමයේ, මම රූපේ, රූපය තුල මායත මාතල රූපයද. වේදනාව මමයේ, මම වේදනාවේ, වේදනාව තුල මායත මාතල වේදනාවයි. ඒ විදිහට ඉදිරි සුටත් පැහැදිලි කරනවා. එතකොට ස්කන්ධ පහෙන් පහට ලෝභය නම්, ද්වේෂය නම්, බය නම්, ශෝකය නම්, කනගාටුව නම්, සතුට නම් උපදින්නේ. ඒ එකක් එකක් පාසා ඒවා මම, මගේ, මගේ ආත්ම වෙනවා. මේකට කියනවා විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය කියලා. දැන් මේක මම උනේ කොහොමද? අරමුණ අහහට ගන්නවා තමයි. අරමුණ නැති වෙනවා තමයි ස්වයංක්‍රීයම ස්වභාවිකවම. නමුත් අප මේ වක්‍රෙහි ඇලීමේදී, අල්ලා ගැනීමේදී ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් අපි නිත්‍ය කොට ගැනීමක් කරනවා. අන්නේ අල්ලා ගැනීම හෙවත් නිත්‍ය කොට ගැනීම තුළ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධ කන්ද බවට පත් වෙනවා. ඒකේ මමක් හැදෙනවා. මම යනු නිත්‍ය යනු දෙකක් නෙවෙයි එකක්. දැන් අපි නිත්‍ය කොට ගත්තට ඒක දෘෂ්ටියක්. ඒ නිත්‍ය සංකල්පය තුළ තමයි කර්ම රැස්වීම, දුකට හේතු රැස්වීම, සසර ගමන සිදු වෙන්නේ. අපි කවදාවත් අරමුණු රසයේ විඳින විට නිත්‍යයි මේක නිත්‍යයි කියලා ගත්තේ නැහැ. අරමුණෙහි ඇලීමේදී, ඇලීමේදී සිදුවන දෙයක් ඒක. එවිට බුදුරජාණන් වහන්සේ ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්ථයන්වෙන් වදාරන්නේ ඒ ඒ ආරම්මණයේදී එය රූපය, ශබ්දය, ගන්ධය, රසය, හතුරා, මිතුරා, තරහව, ලෝභය, රාගය ඒ නැහැගීම. ඒතං මම ඒතෝහමස්මින් මගේ, මම මගේ, මගේ ආත්ම එකටම ගන්න එක. අන්න ඒක තමයි ඒකට තියෙන ඡන්දය. යම්කෝ භික්ඛවේ අනිත්තං චත්‍රතේ ඡන්දෝ. පංචස්කන්ධය මම නොවේ. ඒකට තියෙන කැමැත්ත මමයි. අදක සබගන්න. බුදුන් වහන්සේගේ නිර්දේශයේ ඒක නේතං මම නේතුහමස්මෙන්න මේසෝ වත්තා. බුදුන් වහන්සේගේ සදහම් හැම වෙන්ට කර අපේ පිළිගැනීම ඒතං මම නේතුහමස්මෙන් හේසෝ මේ අත්තා. ඒක තමයි චත්‍රතේ ඡන්දෝ. කාමය, ඇල්ම, සංහාව. දැන් මේ පංචස්කන්ධය හරියට තේරුම් ගත්තෙන් පසුව වර්තමාන මොහොතේ කොතනක හෝ ගියත් පංචස්කන්ධයක් තමයි උපදින්නේ. ඒ පංචස්කන්ධයට එන්නේම ධර්මයේ තේරුම් ගන්න පෙර ඉතු කරගත්තා වූ ලෝභ මොහ දේශ මොහ මො එහෙම නැත්නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. ඒවන්නේ අතීතයෙන්. තමා තැබූ ඒවයන්. ඒ අතීතයෙන් තැබූ ඒවයන් එන එක තමයි පංච උපාදානස්කන්ධය හට ගැනීම. ඒකේ තමයි මේ දුක තියෙන්නේ. දුක්ඛය. ඒ දුක් වලට කියනවා බය ශෝක වේදනා ජාති ජරා ව්‍යාධි ශෝක පරිදෙය දුක් දොම්නස් කියලා. ඒ ටික එන්නේ නিত্য සුඛාත්මකට ගත්ත වරද නිසා. ඒක හා බැඳී පවතිනා වූ දඬුවමක් තමයි ඒ ටික. නিত্য සුඛාත්මකට එන නිසා. එබැවින් උන්වහන්සේ පැහැදිලි කරව දාරන්නේ දුකින් මිදෙන්න නම් ඔබට අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම භාවිතා කරන්න. කැමැත්ත අතහැරීම ඡන්දෝ පහතබ්බෝති. එතකොට ඡන්දෝ රූපේදී රූප ඡන්දේ, සබ්දේ සබ්ද ඡන්දේ, ගන්ධේදී ගන්ධ ඡන්දේ. එහෙම ඡන්දේ කියන එකේ තේරුම සාමාන්‍ය කැමැත්ත කියන එක නෙමෙයි, විජුකම, අල්ලා ගැනීම, කෑදරකම. අන්න ඒ වගේ ඒ తත්වය පසකින් තබන්ට වෙනවා. නිත්‍ය කොට ගැනීමෙන් කෑදරකම හැදෙනවා, අනිත්‍ය නම් කෑදරකම අතහරිනවා. නිත්‍ය කොට ගැනීමෙන් මම හැදෙනවා, මම කොට ගන්න නැත්තම් සිදුවෙන දේට අනිත්‍ය කියනවා. අන්න මෙතන තමයි යවට තියෙන ලොකුම දුර්වලකම හදාගන්නේ. අප පවතින වස්තුවක නැතිවීම අනිත්‍යකයි සඳහන් කරලා ලබනවා. නමුත් මෙතන පංචස්කන්ධයෙන් පරිවාහිර අනිත්‍යක් දුක්ඛයක් අනාත්මයක් ත්‍රිපිටකේ නැහැ. පංචස්කන්ධයට හටගන්නා දේවල් එන දේවල් වරදවා ගැනීමට කියනවා නিত্য සුඛාත්ම කියලා. ඒකට සිංහල අර්ථයක් තමයි මම වගේ මගේ ආත්ම. දැන් නিত্যයනු මම නොවේද? සුඛයනු මගේ නොවේද? ආත්මයනු මගේ ආත්මය නොවේද? පැහැදිලිව ගලපා ගන්න පුළුවන්නේ. ඒ සසර මඟ, ඒ දුක් ඇති කරන මඟ බව තේරුම් ගන්න පුළුවන් නේද? අන්න වැරදුන තැන තේරුම් ගත්තා. දැන් නিত্য සුඛාත්ම කොට ගැනීමෙන් කර්ම රැස් වෙනවා, තණ්හා අනුසය වැඩෙනවා, දුකට හේතු වැඩි වෙනවා. අන්න ඒක තේරෙන තුරු ආපු මාර්ගයට අනුසවත ගාමී කියලා කියනවා. මේක තේරුම් ගත්තම ආපහු යන්න හිතෙනවා, ආපහු හරවන්න හිතෙනවා. එවිට කර්ම රැස්ුනේවත් අස්ස නැතර අලුතෙන් කර්ම රැස් වීම නැතර වෙන්න ගන්නවා. අර යංකෝබි වික්ඛවේ අනිච්ඡං තත්වතේ ඡන්දෝ කියන කතාවේදී සිදුවෙන්නේ මෙන්න මේකයි. අතහැරියාමයි සිදුවෙන්නේ. ඉදිරියට කතාව අවසන් කිරීමයි. එවිට ස්වාභාවිකව අල්ලා නොගැනීමෙන් ඉතුරු නැතුව නැතිවීමට කියන නමක් තමයි අනිත්‍ය, කේසා අනිච්චාරි, ලෝමා අනිච්චාරි, අනිච්ඡං දුක්ඛං අනාත්තා හරි වදනක් භාවිතා කළාට මේක සිදුවන්නේ නැහැ. එවිට විතක්ක ਵਿਚාරයේ මගින් අර ස්කන්ධ පංචකය අපින් ඉවත් කරලා බලනවා. නමුත් හටගත් ස්කන්ධ පංචකයේ පවතිනා වූ කාම විතරකේ, ව්‍යාපාද විතරකේ, විඤ්ඤා විතරකේට අයත් යම් දෙයක් ඇත්නම් අන්න ඒවා සමග තමයි සටන තියෙන්නේ. මරුවා සමග කරන සටන මාර පරාජය තියෙන ඒවා සමගයි. අන්න වර්තමානයේදී උපදින දෙයක් අල්ලාගෙන ඒකට අසු නොවීන්ට ධර්ම සටනක්. අයි තත්ත්වතේ ඡන්දෝ පහතබ්බෝති කියන එක. අසු තවා ගන්න. එහිදී මේ කරුණ තේරුම් ගත්තාම අන්න තේරුම් ගැනීම තම අඤ්ඤාතං භගතාඤ්ඤ වගව අඤ්ඤාතං සුගතා තේරුම් ගත්තා. උන්වහන්සේ ඊට පස්සේ පිළිසෙන් වෙන් වෙනවා. අන්න අර වදන් ටික තෙන්න ගලපන්න වෙනවා. යම් අහං භගවතෝ ධම්මං සුත්වා මේ කියන කාරණේ මනාව තේරුම් ගැනීම තමයි ඊට ඇතුළත් වන්නේ. දැන් තේරුම් ගත්ත පුද්ගලයාට කරන්න තියෙන වැඩ ටිකක් තමයි පෙන්වන්නේ. ඒකෝ හුදකලාව රූපකච්ඡෝ පිළිසෙන් වෙන්න. මේක දෙකක්, එකක් එහෙම නෙමෙයි. දැන් අපිට පිරිසෙන් වෙන්න පුළුවන්. නමුත් ඒකෝ වෙන්න ලේසි නැහැ. මේ ඒකෝ කියන එකේ තේරුම් ගන්න වෙනවා. මේ අපේ සිත සමග කටන කටයුතු වලදී හැම විටම අපි ද්විත්වයක් එක්ක ඉන්නේ. ඒක වෙනස් සූත්‍රවල වදේ කරත් වෙන සූත්‍රවල සඳහන් වෙන්නේ අපි අරමුණේ තණ්හාව සමග ජීවත් වෙනවා. දෙන්නේක එක්කලා ඉන්නවා කියන්නේ. අපි අරමුණක තණ්හාවක් පවතිනවා නම් එතන දෙන්නේක එක්කලා ඉන්නවා. ඒකෝ නෑයි කියන එක. එතකොට ඒකෝ කියන එකේ තේරුම අරමුණේ තණ්හා කිරීමෙන් වෙන්වීමට. ඒකෝ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට බාහිර කර්තව්‍යෙන් වල්කීම් නැත්නම් පිරිසෙන් වෙන්න මනෝද්වාරිකව සහ මේක උපදින හැටි සම්පූර්ණ කාලීනව බලන්න පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේ සඳහා එක වළංග වෙන්න පුළුවන්. ඔබ සඳහා එහෙම කර්තව්‍යයන්ගෙන් වෙන්වීම කියන එක වළංගු කරගන්න යන්න එපා. කර්තව්‍යයන් සමග සිටින්න. අවසානයේදී හදාගන්න වෙලාවක් නැති නිසා හැකියතාක් දුරට වැඩිම වළක්වන්නට සහ ඉදිරියට සැරින් වළක්වන්නට ඔබට පුළුවන්. ඔබට ඕනේ නම් මේ පිළිබඳව. එතකොට ඒකට කියනවා ඒකෝ උපකච්චෝ කියන එක. ඊළඟට මෙන්න මේ ස්කන්ධ පංචකය හටගන්නා විතය මම මගේ කොට ගන්නවා නම් පරණ පුරුද්දට, සසර පුරුද්දට එහෙනම් එතන පමත්ත බඳු. පමත්තෝ. පමා වූ පුද්ගලයා. අන්න අප්පමාදෝ අමත පදං වළංගු වෙන්නේ මෙතෙන්ට. සහිය තියෙන්න ඕන ඔසවමි ගන්න මේ කියන්ට නෙමෙයි මේ පංච උපාදානස්කන්ධයේ මම කොට අරන් ඉතුරු හේතු තියනවාද මම කොට ගන්න නැතුව අවසන් කරනවාද අන්න අවසන් කරන එක මා තත්ත්වතේ ඡන්දෝ පහතබ්බෝති අරමුණ හටගනීවි අල්ලගන්න නැත්නම් ඊට අයිති ඉරණම තමයි හේතු ඉතුරු නැතුව නැති වෙන එක. අල්ලා ගැනීම ඊටයි ඉරණම තමයි අපට දුක් ගෙනත් දෙන්න තවත් ඉස්සරහට හේතුවක් තියෙන එක. ඒක ඉදිරියට හේතුවක් තබනවා කියන එකේ සාමාන්‍ය තේරුම අපි යමක් කරන්නම්කෝ එකට එක කරන්නම්කෝ ක්‍රියාමාර්ගයක් ගන්නම්කෝ කියන මේ මමත්වයේ ක්‍රියාවලිය. අවසන් නැහැ ඒකට. එතකොට පමත්තෝ. අන්න මේ ස්කන්ධ පංචකෙන් පංචකයට ඉදිරියටම තබා අවසන් කිරීම සඳහා ඒවා මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමෙන් වැළකීම සඳහා තියෙන වීරියට කියනවා අප්‍රමාදෝ කියලා. ඒක අප්‍රමාදේ කියන එක ස්කන්ධ පහෙන් පහට තියෙන්න ඕන. අප්‍රමාදේදී තමයි අර ඉදිරියට තබා අවසන් වීමේ ක්‍රියාවලිය කෙලස් නැසීම සිදු වෙන්නේ. ඒකට තවත් වචනයක් හදනවා ඊට පස්සේ ආතාපි කියන එක. ආතාපි ආතාපි සම්පජානෝ සතිමාවිනී යෙලෝ කෙලෝ අභිජ්ජාව දෝමනස්සම්. මොකද ආතාපි කියන එකේ තේරුම? අන්න අපට මේ සිද්ධියට මුහුණ දෙන්නට නිදහසේ බෑ. මොකද අපේ සිත්හි පවතිනා වූ අතීත හේතු ක්ෂණයෙන් මෙතෙන්ට එනවා. ඒක තමයි අපට ලැබෙන්නේ ඇති කරන මානසික පීඩනය. රුධිරේ පීඩනය ඉහළ යන්න, රෝග තත්ත්වයන් ඉහළ යන්න පවණක් නෝ, බැරි වැටෙන්න පවා හේතු වෙනවා. බර, සිතේ තියෙන බර. ඒ බර අප විසින් රැස් කරගත්ත දෙයක්. ධර්මයේ නොතේරෙන කාලේ මේ දේවල් වලට වටිනාකමක් දී ඒවා බාර අරගෙන ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ලෝභ මොහ දේශ මොහ වශයෙන් අප විසින් සිතේ එකතු කරගත්තා වූ බර. ඒ බර තමයි අපට මේ පීඩනය ගෙනත් දෙන්නේ. දැන් ඔබට ස්කන්ධ 15 වීම අතහරින්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේ බර අතහරින්නට. එබැවින් ඒ පුරුදු පාරේ ගියොත් යලිත් දුකටම හිමි වෙන බව සහ ගමන නිමා නොවන බව තේරෙනකොට එසේ නොකරන්නට. නිත්‍ය සුඛ ආත්ම කොට වැළඳගත්තා වූ පංචස්කන්ධ ලෝකේ එසේ නොකරන්නට. ඉදිරියට නොතබා අවසන් කරන්නට. ඔබට දැඩි ශක්තියක් වීරියක් අවශ්‍ය වෙනවා. අන්න ඒක තමයි විරියේන දුක්ඛං අච්ඡේති කියලා කියන්නේ. එහෙම නැත්නම් කෙලෙස් තවන වීරිය කියන්නේ තවන වීරිය. කෙලෙස් සහගත ස්වභාවයන් නම් ඒවට ඉඩ දෙන්නේ නැතුව ඒවා අවසන් කරන්නට. ඒවට ඒ වගේ ඒවට අවසන් ගමන් යන්නට. යලි ඉතුරු වෙන්නේ නැතුව අවසන් කරන්නට අපට නිරන්තර උත්සාහයක් අවදියක් තිබෙන්න ඕන. අවදිය කියන්නේ මෙන්න මේකටයි. එහෙම නැතුව මේ නිදාගෙන ඉන්න අවදි ඉන්නවා කියන එක නෙමෙයි. ඇස් ඇරගෙන සිටියත් මේ ස්කන්ධ පංචකයේ නිත්සුකාත්මකට ගන්නවා නම් ඒක ඇස් ඇරගෙන නින්දක්. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ වදාරනවා අවදියේදී ඔබට යලි සැඟවෙන්න තිර නැහැ. ඔබට පහර දී ඔබ ද්වේෂයේ බවට පත් කරන ද්වේෂයේ වහලක් බවට පත් කරගෙන යලි එන්න පුළුවන් ආකාරයට සැඟවෙන්නට මායයට අවියාවද ලබා දෙන්නට මේ ආතාපි කියන தത്വෙදී පුළුවන් කමක් නැහැ. අපමත්තු ආතාපි පහිතත්ත්ව විහෙරෙන් විහෙරයි එහි යන්ති. පහිතත්ත්ව හොඳ ලස්සන වචනයක් තේරුම් ගන්න. අත්ත්ව යන තමා කියන අර්ථය. පහිත යන අතහැර දැමා කියන එක. එතකොට මොකද්ද පහිතත්ත්ව විහෙරන්ති කියන්නේ? තමා අතහැර තමා වාසය කරන්න කියන්නේ ගැඹුරු අර්ථකින් හොයා ගන්න ඕන දෙයක්. දැන් මෙතන ඇතැම් විට ධර්මයට දීපුදා කියන අර්ථක් එකතු කරලා තියෙනවා. ඔව් කමක් නැහැ. තමා අතහැර දාන්න. අත්පහිත අත්තෝ ආත්ම දෘෂ්ටි අතහැර. මම යන මුලාව අතහැර. අන්න මම යන මුලාවේ තියෙන්නේ නිත්සුකාත්ම සංකල්පයයි. යමක් මම නම් එතන හැඟවී තියෙනවා නිත්සුකාත්ම කියන එක. ඒක ධර්මයේද? නැහැ. එහෙනම් මම නොවේ මග නොවේ මගේ ආත්ම නොවේ නම් එසේ පිළිගැනීම ධර්මය. එතකොට ධර්මයට දීපිදීමක් නැවේද? ඒක ධර්මයේ පිළිගැනීමක් නැවේද? මේ එකවදනක් වැටහෙනකොට වදන සේරම ටික තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. නමුත් අපි එහෙම විශේෂයෙන්ම වදන් තේරුම් ගනිමු. මෙසේ ඔබ හැම දෙනාට මේ කියන සංකල්පය තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න යමහං භගවතෝ ධම්මං සුත්වා භාග්‍යතුන් වහන්සේ මනවින් පැහැදිලි කරන ලද මේ ගැලවීමේ මාර්ගය සවන් දී තේරුම්ගෙන පමණයි ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්ත්ව විහෙරයන්ති කියන ආව මේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයට යන්න පුළුවන්කමක් තියෙන්නේ. එබැවින් ධර්මයේ තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබටත් පුළුවන්කමක් තිබෙනවා මේ తත්‍ර තේ ඡන්தோ පහතබ්බෝති කියන වචනේ වළංගු කරගන්න. ඒකට තියෙන කැමැත්ත යමක් අනිත්‍යයි. මොකක්ද අනිත්‍ය? රූපේ දනා සංඥා සංකාර විඥාන කියන පහ. ඒක නිට්ටයයි කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධ. ඒකට තියෙන කැමැත්ත කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට තත්ත්වේ චන්දෝපහතබ්බවති කැමැත්ත අතහරින්න. අල්ලා ගන්න එපා. මුලා වෙන්න තේපා. හඳුනාගෙන සිදුවෙන්න දේ අර යන්න හරින්න. අන්න. මෙය තේරුම් ගත්ත පුද්ගලයෙකුට භාවනා කරන්නේ කෙසේදයි අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ක්‍රමයක් ඉල්ලන්න ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේ තමයි ක්‍රමය. තත්ත්වේ චන්දෝපහතබ්බවති. මේක තේරුම් ගන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවායි කියලා කියන්නේ. කරුණාවෙන් ධර්ම දේශනා කරනවායි කියන කීතේ. අවාසනාවකට ඒබඳු දේවල් තේරුම් ගැනීමට තබා බණක් අහන පුරුද්දක්. ධර්ම දේශනාවක් කරන තැනට ගිහින් කතා කර කර කෑරලා හිනලා එන පුරුද්දක් කරුණාම බණ කියන්නේ මොනවද කියන අවබෝධයක්වත් නැති පිරිසක් ඉන්න සමාජයක. ඔවුන්ට ඉස්සර මීට පෙර කියන්න තියෙන තවුඟක් දේවල් තිබෙනවා. ඔවුන්ගේ දසවස්තුක සම්මාදිට්ඨිය හික්මේ ඇති කිරීමට ධර්මස්සෝණේ අගේ වටහා ගැනීමට උන්ට කාලය ගන්න සිද්ධ වෙනවා. නමුත් මේ වන විට මේ කාලය ගත්ත අය තේරුම් ගත්ත අයට මෙය සවනත අමා බිඳුසේ වෙනවා ඇති. මේ කල යුත්ත. අන ඔබට නිත්‍ය සත්‍ය සංකල්පයට දීෝ කර්ම රැස් කළා දුකට හේතු රැස් කළා. දැන් ඔබට මේ තත්ත්වේ චන්දෝපහතබ්බෝ නම් කියෙන් පෙන්වන්නේ විදර්ශනාව. එමසත අරමුණට පංචස්කන්ධ අරමුණක් එනවා ඒක අල්ලා ගන්න නැතුව ඒකට යන්න ආරින්න ස්වභාවයෙන් නැති වෙන්න ආරින්න අල්ලාගෙන නැති වුණොත් නිත්සෝකාත්ම සංකල්පයෙන් හේතු ඉතුරු වෙන්නේ නැති වෙනවා අල්ලාගන්නේ නැති වුණොත් ඒකට කියනවා අනිත් දුක්ඛනාත් දැන් අනිත්‍ය කියන්නේ නැති වෙනවට නෙමෙයි මම නෙවෙයි කියනවට දුක්ඛ කියන්නේ දුකයි කියනවට නෙමෙයි මගේ නෙවෙයි කියනවට අනත්ත කියන්නේ ඒක ආත්ම කොට ගන්න බෑ කියන එක. ආත්මයක් නෑ කියන එක නෙමෙයි. ස්කන්ධ පංචකයේ අනාත්මය සම්මා සම්බෝධිය බව උන්වහන්සේ සම්බුද්ධ සූත්‍රයේ දේශනා කරලා තිබෙනවා. සම්බුද්ධත්ව සූත්‍රයේ. ඔබ හැම දිනාටත් ඒ මගමයි. තේරුණේ නැත්තම් තවත් තේරුම් ගන්නයි කාලය ගත කරන්න ඕන. අනතුරුව මේ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමේ කර්ම රැස් කරන මාවතෙන් ඔබ ඉවත් වී අනිත් දුක්ඛ අනාත්මයි කර්මක්ෂය කරන මාවතට පිවිස විට භාවනා කරන්නේ කොහොමද? අහන්න දෙයක් නැහැ. ඒ කරන්නේ භාවනාව. ඒක වඩන්නේ විදසුන්. කවුරුත් දන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට එන්න මේ කෙටි සූත්‍ර දේශනාවේ තියෙන කරුණ. මේක තවත් සූත්‍ර දේශනා 10000 ගණනකින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. කොහොම පැහැදිලි කළත් ගැටෙන්න බෑ. බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීම පරස්පර වෙන්න බෑ. අපිට කියන සූත්‍ර දේශනාවල පරස්පර වාක් තියෙනවා. ඒ පරස්පරය බුදුරජාණන් වහන්සේගේ නොවේ වදන්වැල්ව පෙරලීමේදී පරිවර්තනය කිරීමේදී හෝ ඒවට අදාළ අරුත් වටහා ගැනීමේදී සිදුන අවුද්දස් විනා බුදුන් වහන්සේගේ දොසක් වෙන්න බෑ. එබැවින් අපිට නිවැරදිව තියෙන තැන් බලලා මේ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් කමක්. ඒ තේරුම් ගැනීමේදී අපට කලයුත්ත නොකලයුත්ත තේරුම් ගන්න පුළුවන්. මේ தත්ත්වය ඉතා කුඩයි. නමුත් මේ தත්ත්වයට පත් වීමට මත්ෙන් සමාජයේ සිසාරා පවතිනා වූ මිත්‍යා දෘෂ්ටි ගොඩකට පිළියම් දෙන්න වෙනවා. බෞද්ධකමේ විහාරස්ථානයේ මංගල අවමංගල තව නොයෙකුත් කාර්යවලදී විශාල වශයෙන් අනවශ්‍ය ආකාරයට අල්ලා ගැනීම තිබෙනවා. අත්‍යවශ්‍යනේ මොකක්වත්. නමුත් මහ නොකරම බැරි තත්ත්වයට හදාගත්ත ගොඩක් තිබෙනවා. ඒවයින් ඔවුන් මම හදාගෙන තිබෙන බැවින් ඔවුන්ට අතහරින්න බැරි වෙලා තිබෙනවා. මම යනු ඒවා අල්ලා ගැනීමයි. අල්ලා ගන්න නැති කෙනෙකුට අවශ්‍ය තැනට ගැලපෙන චාරිත්‍රයක් කරුණාම චාරිත්‍රවල තිබෙනවා අද සත්‍ය සදාකාලික නිත්‍ය කියලා දෙයක්. ඒ ගමට ඒ ආගමට ඒ නිවසට ගැලපෙන ආකාරයක් කරනවා. ඒක සත්‍යයන් තේරුම් ගන්නකොට මනුස්සයන් නම්‍යශීලී වෙනවා. මේ නම්‍යශීලී නැති දැඩි බව නෙමේ මමත්වයේ කියලා කියන්නේ. මොනවටවත් එකඟ වෙන්න පිළිගන්න කැමති කමක් නැහැ. ඒ නිසාම පවුල් අතර දෙදෙනෙක් අතර දෙපිරිසක් අතර දිගටම මේ මමත්වයේ ගැටුම තමයි මේ අවුල බවට පත් වෙලා තියෙන්නේ. ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඔබට අවුල් ගෙනත් දෙන්නේ මේ ධර්මතාවයේ කියලා. එහෙනම් ඔබට පුළුවන්කමක් තිබෙනවා මේක අතහැර දමමින් නම්‍යශීලීව ඔබ අතර තිබෙනා වූ ගැටුම් ගැටලුත් විසඳාගෙන සාමකාමී ජීවිතයකට එන්නට. එවික්සන් වහන්සේ ත්‍රිසගෙන් වෙන් වුණායි කියලා තියෙනවා. අර කියන තේ ඉගෙනගෙන බුදුන් වහන්සේට නමස්කාර කළා. අනතුරු වහන්සේ කළ දෙය තමයි යංකෝ වික්ක අනිච්ඡන් තත්ත්වතේ චන්දෝ පහතබ්බෝති කියන මේ ධර්මතාවය ක්‍රියාවට නගන එක. ඒ ප්‍රතිපලකට තියෙන අපි ඉගෙන විස්තර කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ මේ තණ්හා අනුසය ශේකරීමේ මාර්ගයේ අවසානයේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් රහතන් වහන්සේ නමක් වඩටපත් උනායි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ පරම සත්‍යයක් නම් එය අප සඳහා අවලංගු වෙන්නට හේතුවක් නැහැ. එබැවින් ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව ඔබගේ ජීවිතයේ ආලෝකමත් කිරීම පිණිස, ඔබගේ ජීවිතයේ කලයුත්ත තේරුම් ගැනීම පිණිස, ඔබගේ ජීවිතයේ වල්මත් වීමෙන් වළක්වා ගැනීම පිණිස, ඔබගේ ජීවිතය සදහම් නමින් පවතින සදහම් ප්‍රතිරූප වලින් ගලවා ගැනීම පිණිස, ඔබගේ ජීවිතය වත්මන් බුදු සසුන තුළ නිවෙන සැනසෙන තිලෝගුරු බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන ජීවිතයක් බවට පත් කරගන්නට නියත වශයෙන්ම උදව් වෙනවා, උපකාර වෙනවා, හේතු ආසනා වෙනවා. එසේ කරගැනීම සඳහා මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස, හේතුපාදක කොට ගන්නා ලෙස, ප්‍රයෝජන ගන්නා ලෙස මතක් කරමින් අද අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මේ ධර්මානුශාසනාව පැවැත්වු ගරුතර දේශිකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරි දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු.